මෙවැනි කරුණු මීට පෙර කිසි විටක ඇමතිවරු ඇවිල්ලා කිව්වේ නැහැ. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇවිල්ලා තමයි කියන්නේ මේ රටේ වර්ධන වේගය මෙච්චරයි කියලා. එතුමා තමයි කියන්නේ මේ රටේ උද්ධමනය මෙච්චරයි කියලා. ඒක ඇවිල්ලා ඇමතිවරු කිව්වේ නැහැ. ඇමතිවරුන්ගේ කාර්යභාරයකුත් නෙමෙයි ඒක. ඉතින් මෙතන තමයි පළවෙනි සැරේට මේ රටේ ඇමතිවරයෙක් ඇවිල්ලා කියනවා මේ රටේ වර්ධන වේගය මෙච්චරයි අච්චරයි කියලා කියනවා. ඒක මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම අපේ රටේ ස්වාධීනව ඉලක්කම් සැපවීම උල්ලංඝනය කරපු අවස්ථාවකදීට පළවෙනි සැරේට කියලා මම කියනට